දැනීම ඇතිතන දැනගත්ත කෙනා නැත්තම් එතන තියෙන්නේ මොනවද? දැනීමක් විතරක් තියෙනවා නම් දැනගත්ත කෙනෙක් නැත්තම් එතන තියෙන්නේ මොනවද? නිරෝධය. අට ගැනීමක් නෑ, නැවතිලා. ඒක තමයි ඒගොල්ලෝ නැවතිලා කියලා කියන්නේ. දැන් ගොඩක් කට්ටිය කියනවා මම නැවතිලා ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒක තමයි. දැන් මේ කියන එක තේරුණා පුතා. නෑ නේද? අවංකම කියන තේරුණ නෑනේ, වඩන්න තේරුණ නෑනේ. ඒ නිසා තමයි තාම වැඩුන්නේ නැත්තේ. මේක තේරුණා නම් මේ වෙනකොට වැඩිලා. ආයි කියන් දෙකක් ඉතුරු වෙලා නෑ. වතුර කෝප්පයක් තියෙනවා. මම වතුර කෝප්පය අඳුරගත්තා. හඳුනාගත්තාම හඳුනාගත්ත වතුර කෝප්පේකුයි අඳුනාගත්ත කෙනෙකු ඉන්නවා. දෙන්නෙක් ඉන්නවනේ. දැන් වතුර කෝප්පේ අඳුරගත්තේ නෑ. කවුද ඉන්නේ? දැන් වතුර කෝප්පයක් තියෙනවා. වතුර කෝප්පේ මම අඳුනාගත්තා. එතකොට අඳුනාගත්ත වතුර කෝප්පේකුයි අඳුනාගත්ත මමයි ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. වතුර කෝප්පයක් තියෙනවා. ඒක අඳුනාගත්ත මම ඉන්නවා. වතුර කෝප්පේ අඳුනාගත්තේ නෑ. දැන් කවුද ඉන්නේ? අදන්ද තියෙන ටික ඕක. දැන් ඕක තේරෙන්නේ නෑනේ. ඒ නිසා තමයි ගැදුන්නේ නැත්තේ. දැන් මේක තේරුණා කියන්නේ මේ වෙනකොටත් වැඩේ ඉවරයි. අදලා ඉවරයි. අයි ඇයි හැදුවේ නැත්තේ? හැදුන් නැත්තේ මේක තේරුන්නේ නැහැ. තේරුණ නැති නිසා තමයි තාම හැදුන් නැත්තේ. දැන් ඒක තමයි දැන් තේරුම් කරන්න අඩන්නේ. පැහැදිලිද? වතුර කෝප්පයක් තියෙනවා. වතුර කෝප්පේ මම අඳුර ගන්නවා. වතුර කෝප්පය බඩ අඳුරනවා. ඒතර වතුර කෝප්පයක් තියෙනවා. ඇයි අඳුරගත්ත නිසා තියෙනවනේ. අඳුරගත්ත නිසා තියෙනවා. අඳුරගත්තනේ. ඒ නිසා මම ඉන්නවා. පැහැදිලිද? අඳුනගත්ත නිසා කෝප්පේ තියෙනවා. අඳුනගත්ත නිසා මම ඉන්නවා. දැන් වතුර කෝප්පේ අඳුරගත්තේ නැහැ. කවුද ඉන්නේ? මම කියන්න වෙනවා. අඳුනගත්ත නැති කෝප්පේ තියෙනවා. අඳුනගත්ත නැති නිසා තාම මම නිර්මාණය වෙලා නැහැ. අඳුනගත්ත නැති කෝප්පේ තියෙනවා. තාම අඳුනගෙන නැහැ. ඒක තියෙනවා. හැබැයි මම තාම නිර්මාණය වෙලා නැහැ. මම නිර්මාණය වුණාමලු අරක අඳුනගත්ත තැනට එන්නේ. එතකන් අඳුනගත්ත නැති එකක් බවට තියෙන්නේ. දැන් ලෝකේ තියෙන ඔක්කොම ටික දැන් මම දන්නවද? නැහැ. හැබැයි මම දන්න ටික දන්නවනේ. ඇයි ඒක අඳුනගත්තා? ගත්ත නිසා ඒව තියෙනවා. අර අඳුනගත්තේ නැහැ. ඒ නිසා ඒව දැනට අඳුනගත්තේ නැති තැන තියෙනවා. අඳුනගත්තාම ඒකත් මෙතනට එනවා. මේ ටික තේරුණාද පුතා? මේක ප්‍රැක්ටිකල් එක. මේක වෙන විදිය මේ කියන්නේ. එතකොට අඳුනගත්ත කෝප්පේ තියෙනවා. ඒ නිසා මම ඉන්නවා. අඳුනගත්තේ නැහැ. ඒ නිසා අඳුනගත්තේ නැති කෝප්පේ තියෙනවා. අඳුනගත්තේ නැති එක තියෙනවා. මම තාම නිර්මාණය වෙලා නැහැ. දැන් පැහැදිලිද? පැහැදිලිද නැද්ද? මේක තේරුණ දවසක තමයි මේක හැදෙන්නේ. අර මාර්ගේ වැඩෙන්නේ මේක තේරිච්ච දවසක. මේක තේරුන්නේ නැහැ කියලා කෙනෙක් තව කල් යනවා මේක හැදෙන්නේ. මේ දැනුම තවත් නඩත්තු කරන්න වෙනවා. දැන් මේ කෝප්පය අඳුනගත්තාම කෝප්පෙට මොකද්ද වෙන්නේ? දැන් කෝප්පය හඳුන ගන්නවා. අර දැනුම ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. ඕක තමයි මේ කියන්නේ. කෝප්පය හඳුනා ගන්නවා. හඳුනාගත්තාම මොකද වෙන්නේ? හරි. උත්තරේ හරි. කෝප්පය හඳුනාගත්තාම කෝප්පේ මගේ වෙනවා. ඇයි හඳුනාගත්තනේ මගේ නේ ඒක මගේ හඳුනාගත්තා. කෝප්පය හඳුනාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? කෝප්පේ තියෙනවා මගේ වෙන්නේ නැහැ. කෝප්පේ තිබුණා හඳුනාගත්තා මගේ වුණා. හඳුනාගත්තේ නැත්තම් කෝප්පේ තියෙනවා මගේ වුන්නේ නැහැ. ඕක තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. ආගත්ත දේවල් තියෙනවා, මෙච්චර දේවල් ආගෙන තියෙනවා, මේ දේවල් දන්නවා, ඒ ඔක්කොම මගේ. ආගත්ත දේවල් තියෙනවා, ඒවා අඳුනගන්නේ නැහැ, ඒවා මගේ වෙන්නේ නැහැ. එහෙනම් දැනුමක් විතරක් තියෙනවා. ඒ දැනුම මොකද්ද? මමමනේ. ප්‍රත්‍යක්ෂයි. ඇයි? අඳුනගත්ත කෙනාගෙන් තමයිලු ඒක දැනුමද ප්‍රත්‍යක්ෂද කියලා වෙන්නේ. අඳුනගත්තේ නැත්තම් එයාමනේ සිත, එයාමනේ දැනුම, එයාමනේ චරිතය. එයාමනේ ඒකෙන සතා පුද්ගලයා. ප්‍රත්‍යක්ෂයි. අඳුනා ගැනීම තමයි මාර්ගය. හැබැයි හඳුනාගත්ත කෙනා ඉන්න තාක්කල් මාර්ගය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පළයෙන් මාර්ගෙ මේ අතක් යන්නේ කට්ටිය. අඳුනා ගැනීම තුළින් කුමක් සිද්ධ වෙනවද? ඒ අඳුනාගත්ත දේ පිළිබඳව අයිතියක් ඉමිවීමක් සිද්ධ වෙනවා. අයිතියක් සිදු වෙනවා. මෙතන කෝපයක් තියෙනවා කියලා මං අඳුනාගත්තා. දැන් මෙතන කෝප්පය කියලා තියනවා කියලා මම දන්නවනේ. එතන කෝප්පයක් තියනවායි කියලා එක දන්නේ කී අයිතිකරයා කවුද? මමනේ. කට්ටිය ඇවිල්ලා අහනවා මේ පැත්තෙන් දෙන්නේ. ඔව්. මේ අතන මේසෙක කෝප්ප ඔව්. පෝසිලෙන් කෝප්පයක් තියනවා පිඟානකුත් එක්ක. ඇයි අර දැක්ක නිසායි දැක්ක දේ අයිතිය මට තියනවනේ. ඒ අයිතිය මේ කියන්නේ මම. ඒ අයිතිවාසිකම මේ කියන්නේ. දැන් අපි ආගත්ත දේවල් දැන් සාකච්ඡා කරනකොට ඇත්තටම මං වඩපු එකද මේ කියන්නේ? ප්‍රත්‍යක්ෂ එකද කියන්නේ? අර ආගත්ත දේවල් අයිතිවාසිකම මේ කියන්නේ. ආවල් සූත්‍රේ ආවල් තන මේ මේකක් තියෙනවා. ඒ මේකක් මම අහලා තියෙනවා. ඒ මේකක් මට උගන්වලා තියෙනවා. ඒ මේකක් මම දන්නවායි කියලා මම මේකක් කියනවා කියලා තර්ක කරනවා. ඒ තර්ක වලින් කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මම ආගත්ත දේවල්, මම දැනගත්ත දේවල්, මට තේරිච්ච දේවල් අයිතිවාසිකමක් මේ කියන්නේ. ඒගොල්ල වඩපු කට්ටිය නෙමෙයි. ඒකනේ රාතන් වහන්සේලා 500ක් ඉන්නකොට ඔක්කොම එක විදිහට ඉන්නවා. ඇයි? එක අදවතින් ඇයි? කතා කරන්න දෙයක් නැහැ. අඳුනාගත්ත කෙනෙක් නැහැ. දැනගත්ත කෙනෙක් නැහැ. දැනීමක් විතරක් පවතිනවා. කෝපයක් විතරක් තියෙනවා. දැනගත්ත කෙනෙක් නැහැ. දැනීම ඇතිතන දැනගත්ත කෙනා නැත්තම් එතන තියෙන්නේ මොනවද? දැනීමක් විතරක් තියෙනවා නම් දැනගත්ත කෙනෙක් නැත්තම් එතන තියෙන්නේ මොනවද? නිරෝධය. අට ගැනීමක් නෑ නැවතිලා. ඒක තමයි ඒගොල්ලෝ නැවතිලා කියලා කියන්නේ. දැන් ගොඩාක් කට්ටිය කියනවා මම නැවතිලා ඉන්නේ කියලා. ඒ කියන්නේ ඒක තමයි. දැන් මේ කියන එක තේරුණාද පුතා? නෑ නේද? අවංකම කියන තේරුණ නෑනේ. වඩන්න තේරුණ නෑනේ. ඒ නිසා තමයි තාම වැඩුනේ නැත්තේ. මේක තේරුණා නම් මේ වෙනකොට වැඩිලා. ආයි කියන්න එකක් ඉතුරු වෙලා නෑ. ඒ ප්‍රඥාවේ මදිකම, අවබෝධයේ මදිකම මේක තේරිච්ච දවසක තමයි වැඩෙන්නේ. තේරෙයි. ඔහොම යනකොට කවදරි තේරෙයි. අබැයි කුසල් වැඩිලා වැඩිලා තමයි ඒක තේරෙන්නේ. දස මේ කුසලස්ස උපසම්පදා. බුදුහාමුදුරෝ ඒක පැවිද්දන්ට විතරක් නෙමෙයි ගිහියන්ටත් එක්කම කියන්නේ. කුසල් උපදවන්න ඕනේ. කුසලයේ ඇති කරන්න ඕනේ. ಗುಣ වඩන්න ඕනේ. එතකොට තමයි ඒක තේරෙන්නේ. කුසලයේ කියලා කියනකොට ගොඩාක් නිර්වචන තියෙනවා. පුතාට ගැලපෙන නිර්වචන කියන්නේද? හැකියාව. කුසලයේ කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ නාම රූප වලින් තේරුම් ගැනීම හැකියාව දිනු කරනවා. කුසලයේ කියන්නේ මොකද්ද? කෙලෙස් වලින් බේරිලා ඉන්න ක්‍රමයේ ඒ හැකියාව දිනු කරනවා. කුසලයේ කියන්නේ මොකද්ද? ආයතන හය තුලින් කෙලෙස් පවතිනවනේ. ඒ පවතින කෙලෙස් වලින් ඉපදීමක් ඇති නොවන විදියට ජීවත් වෙන ක්‍රමවේදයේ හැකියාව දිනු කරනවා. ඒ හැකියාව. කොහොම ගත්තාම ඇති? ගොඩක් තේරුම් තියෙනවා. එක එක සූත්‍රල එක එක විදිහට තේරුම් තියෙනවා. මේ තේරුම ගත්තා නම් මේකෙන් නිවෙනවනේ අපි. එන එක අපට සාපේක්ෂ හරි. කුසලයේ කියන්නේ මොකද්ද? කෙලෙස් වලින් අවුෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේදයේ හැකියාව දිනු කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නාම රූප වල හොඳට තේරුම් ගැනීම හැකියාව දිනු කරන එක කුසලයේ වඩනවා කියලා කියනවා. හැම එකෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගන්නවා. නිවීමට ගැළපෙන විදිහට දකිනවා, නිවීමට ගැළපෙන විදිහට අහනවා, නිවීමට ගැළපෙන විදිහට කතා කරනවා, නිවීමට ගැළපෙන විදිහට ජීවත් වෙනවා, නිවීමට ගැළපෙන විදිහට හිතනවා. මෙන්න මේ හැකියාව මේ කුසලයේ දිනු කරනවා. කුසල් වඩනවා යා. කුසල් වඩනවා. ගනුදෙනුව වෙනකොට දකින්නේ නෙමෙයි. දැන් ගනුදෙනුව වෙන එක දන්නවනේ. නින්දෙද උනේ? නින්දෙද උනේ? දැන් නින්දේ මෙනික් මනුස්සය කියලා මට බැනලා කිං. ඒක වීඩියෝ එක දාලා රෙකෝඩ් එකෙන් බලලා පස්සේ නඩු දානවා. මං නිදාගෙන ඉන්නකොට මේ මනුස්සයා මට අපහාස කළා කියලා නඩුවක් දානවා. ඒතර නඩුකාරන කොහමද දන්නේ? කැමරාවේ රෙකෝඩ් වෙලා තිනවා. දැන් ඔහම එකක්ද වෙලා තින්නේ නැහනේ. එතකොට මම දන්නවා ඇහැරිලා ඉන්නකොට මේ මනුස්සයා මේක ගත්ත අය, බැන්න අය, අපහාස කළ අය, මේක ලැබුණ අය, මේක දුන්න අය කියලා මම දන්නවනේ. ඇයි ඒක පරක් වෙලා මං තේරුම් ගන්නෙ? දැනීම ඇයි පරක් වෙලා ඇති උනේ? මොකක්ද හේතුව? අර ආයතන වල ක්‍රියාත්මක වෙනා නේද ගනුදෙනුවා? ඒ ගනුදෙනුව බාහිරව පවතිනවා. මම නිතරම බාහිරත් එක්ක අවකාශයක්, එහෙම නැත්නම් ඉඩ ප්‍රස්තාවක් නඩත්තු කරනවා. ඒ ඉඩ ප්‍රස්තාව නිසා තමයි අරක පස්සේ තේරෙන්නේ. මමම දැනීම වශයෙන් දැන් පේනවා කියන්නේ දැනීමක්නේ. ඇහෙනවා කියන්නේ ඇහෙනවා නෙමෙයි, ඒක දැනීමක්නේ. රස දැනීමක්, ගන්ධය දැනීමක්, ස්පර්ශය දැනීමක්, සිතට එන සිතුවිලි දැනීමක්. මමම මේ දැනීම නම් එනකොටම දැනෙනවද නැද්ද? එනකොටම එයා දැනගන්නවා. එයාට දැනෙන්නේ මොකද්ද කියන එක. එනකොටම දැනගන්න මොනවද කරන්න ඕනේ? හොඳම කෙටි ක්‍රමයක් කියන්නද? බොහොම සරල ක්‍රම. මේක ප්‍රැක්ටිකල් එකක්. අද ඉඳලා බලන්න. ආයතන හයෙන් පාක් වාලා දානවා. වාඩි වුණා, ඔක්කොම ටික වැව්වා. ඔක්කොම ටික වැව්වා. එකක් විතරක් අරිනවා. සිත. ඇරලා සිතට 100 පවත්වාගෙන එන ඔක්කොම ටික බලන්න. දැන් සිතවිලි නවත්තන්නේ. සිතවිලි නවත්තන්නේ. එක අරමුණක ඉන්නේ නැහැ. ඒ දෙකම තානම්. එක අරමුණක ඉන්නේ නැහැ. සිතවිලි නවත්තන්නේ නැහැ. කෙලෙස්ද හොඳද ඔක්කොම ටෙන් දරිනවා. හැබැයි එන හැම එකක්ම දැනගන්නවා. දැනගන්න එක තමයි කරන්නේ. දැන් ආයතන 6ටම ආවොත් එයාට මේ දැනගන්න වෙලාවක් නැහැනේ. ටග්ගල මේකක් ගන්න. එකයිනේ. දැන් එයා දන්න එක දොරකොඩෙන් එන්නේ. එයාට ගණන් කරන්න පුළුවන්. හැම එකක්ම දැනගෙන ඉමින්සර කන හරිනවා. සද්දත් එනවා, සිතුවිලිත් එනවා. සද්දත් වෙනවා සිතුවිලි. එහෙනම් මොකද්ද? සද්දයක් ඇනවා. ඒක කුරුළු හඬක් බවට දැනගන්නවා. අර සිතුවිලි කියන එකක් දන්නවා අරකද නැ. ඊමින්සරේ නාසයත් අරිනවා. මුලඟක් එනවා සතෙක් උණු වෙලා. ගඳක් එනවා. ඒ ගඳෙන් සතෙක්ගේ මලකුණක් පරිබඳ දැනීමක් එනවා. ඒකත් දෙකම ගන්නවා. ඇසත් අරිනවා. ගඳක් එනවා, සද්දයක් දැනනවා, ගස් පේනවා. ඒ පිළිබඳව දැනීමක් තියෙනවා. හතරම ගන්නවා, පහම ගන්නවා, ආයම ගන්නවා. මේක ටික ටික ටික ටික සතිය දෙකක් පුරුදුනාම ආයතන හයම හැරලා වැඩට යනවා, යනවා, එනවා, කනවා, බොනවා ඔක්කොම දන්නවා යා. කතා කරගෙන ඉන්න හොඳට කතා කරගෙන ඉන්නකොම ඊළඟ එක්කෙනා අත ගන්නකොටම කියනවා, දැන් ඔයා දෙකක් කෑවා, ඔය එක්කෙනාට එක ගානේ අරන් තින්නේ, දෙකක් කෑවන්නේ දැන් මගේ එකක් කාලා තින්නේ, තුන්වෙනි එක ගත්තාම මේ මනුස්සයාගේ එකක් කනවා ඇති. අපි කතා කරගෙන ඉන්නකොට එයා එක එක කනවා, සෝටිස් එක එක කනවා. කාටවත් එක පේන්නේ නැයි, කතාව රසවත් නේ. හැබැයි කතා කරන ගමන් එයාට ඒකත් පෙනිලා. ඒකටම අර දැනුමක් තියෙන ආවලට. අපි ඔක්කොම අහමතකුණානේ අර මනුස්සයා කන එක හරියට ඇල්ලුවානේ මේ මනුස්සයා. ඒක න ආයතන ගණ දෙන එහෙමෝතෙම දකින්නවා. අපිට දැන් දැකෙන්නේ කොහමද? 6 දෙනෙක් ඉන්නවා. හන්තින බලනකොට 2යි තියෙනවා. මේ මනුස්සයා මේ කතා කරන කෙනා 4ක් කාලානේ. 4ක් කාලා. දැන් කෑවට පස්සේ දැන් ඒක ආයෙ ගන්න පුළුවන්ද බඩේ? ගත්තට අපිට කන්නත් බෑනේ. වැරදිලානේ අපිට. 100 නෑ. පළවෙනි එක කනකොට නිකන්. ඇයි එයාට එකක් අයිති නේ එකෙන්? දෙවෙනි එක ගන්න බක් ගලත් ඇල්ලුවා. එයාගේක ගන්න දෙපා. ඔයාගේක කෑවා. එයා 100න් ඉන්නවා ඒක. ඒ චර්යාව හොඳට පේන දැනෙනවා. හැයෙන එක හොඳට දැනෙනවා. පේන එක හොඳට දැනෙනවා. හිතෙන එක හොඳට දැනෙනවා. එක එක ආයතන වලට පුරුදු කරන්නේ. දැන් මෙච්චර කාලයක් හිටියෙන් පුරුදු කළාද? ඇයි? එතකොට මේක දැනුමක් විතරනේ. එතකොට කොහොමද ඒක දැනෙන්නේ? එහෙනම් පරක්කුල අතන දැනෙන්නේ. ආයතන ඇයිද පණිවිඩ අයත් දුනම එකක් අහු වෙනවා, පහක් අහු වෙන්නේ නැහැ. ඒක අහු වෙනවා. කල් ගිලවස නිදාගත්තාන් පස්සේ ඒක තේරෙනවා. උදකලා වෙනකොට තේරෙනවා. සතිය ගිලා අපරාදේ දා ඒ එතන වැරදුනානේ මට. සතියකින් තේරෙයි. අර කාපු ප්‍රමාණය වැඩි. ඒක අල්ල ගන්න බෑ. අල්ල ගන්න පුළුවන් විදිහට ඒක උරු කරන්න. ක්‍රමානුකූල පොඩ පොඩ එක එක ආයතන එක එක විදිහට උරු කරන. උරු කරලා වැඩි කරන. 2 3 4 කියලා වැඩි කරන. මේක ප්‍රැක්ටිස් එකක්. මේක පුරුදු කරන එකක්. වස්කේලා ස්වාමීන් වහන්සේලා කැලෑවල්ල කරන්නේ මොකද? ඔය වගේම පුරුදු කරන එක. වඩන ප්‍රැක්ටිස් කරනවා. ඒක දෛනික ජීවිතයේ ඒක මේ උරු කරන එකට. එතකොට අර වෙනකොට මෙයා දන්නවා. මේක තමයි මේ වෙන්නේ. දැන් මේ වෙන්නේ. දැන් ආයතනයේ කවුරු නිලධාරියෙ බයිනෝ. බයිනකොටම දැනගත්තාම තරහ එනවද අපට? නෑ. එයා බැනලා බැනලා අනව මොකවත් කතා කරන්නේ නැහැ. බිල්ලාවා ගෙන්නවා, ගල් බිල්ලාවා. මොකද? ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා මාත්‍යා. එහෙනම් කතානු කරන්න. මගේ අඩුපාඩු පෙන්නලා මට තරවටු කරලා මාත්‍යා මොනතරම් මං කෙරේ මේ උවමනා මේ කටයුතු කරනවද? මම නිවැරදිව ඉන්න, මාව නිවැරදි කරන්න මොනතරම් උවමනාවක් තියෙනවද මාත්‍යාට? මොනවාරි වෙන ගාලා ඵලයන් කියලා මාව අත්හරින්න පුළ බැරිද? පුළුවන්නේ. මාත් එහෙම කළේ නැහැ. ඒ වැඩුපාඩු පෙන්නලා දඬුවම් කරලා තරවටු කරලා මගේ නිවැරදිකමේ වොමනාව මාව නිවැරදි කරන්න මොනතරම් වේසනවද? මේක දකිනකොට මගේ අම්මා තාත්තා මටක් වුණා මට. මාව නිවැරදි කළේ ඒගොල්ලෝ ඒ කාලේ විදියට. දැන් මට නිවැරදි කරන මගේ මාත්‍යෙකුත් ඉන්නවා මට. හරි සන්තෝසයි. ඒ ගැන ඉතල සන්තෝසයි. මේ මිනිහට කට වැහිලා යන මේ මිනිහා කල්පනා කො මේ වගේ මිනිහෙක් මම බැන්නේ. මාත්‍යා බනිනකොට මාව නිවැරදි කරනකොට මාව නිවැරදි කරන වේසනකොට මගේ අඩුපාඩු පෙන්නලා මට අපහාස කරලා මාව හරිගස්සන්න දුක් විඳිනකොට මගේ අම්මා තාත්තා පේනවා මට. මගේ අම්මා තාත්තා මට 100ට මතක් වුණා. ඒගොල්ලෝ toy විදිහට තමයි කළේ. ආයි බනින්නේ කවදාවත්. ඇයි අර බනිනකොට මේක දැක්කා යා. ඇයි එයාම දැනීම වශයෙන් තියෙන දැනීම වෙනමයි, එයා වෙනමයි නෙමෙයි, දෙකම එකයි. ඒ මොහොතේ මේක දැක්කා. ඒ නිසා අර ද්වේෂය ආවෙ නැහැ. ප්‍රසිද්ධිය බැන්න මට අපහාස එහෙම එකක් ආවෙ නැහැ. අරක සම්මාවෙන් දැක්කා. සම්මා වාචාවෙන් සම්මා සෝතෙන් ශ්‍රවණය කළා. ප්‍රශ්නේ විසඳුණා. මේක ප්‍රැක්ටිකල්. මේක වඩන්න ඕනි පුතා. ඕක නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වඩන්න ඕනි. ඒක පුරුදු කරන්න ඕනි. භාවිතා බෞලි කතා වෙන්න ඕනි. කිසිම දෙයක් කරන්න නැහැ. බලාගෙන හිටියාම හරි කියලා කියනවා. එහෙම නේද පුතා? ICU ඉන්න එකත් එහෙම නේ ඉන්නේ. එතකොට දැන් ICU ඉන්නේ කොහම? රතන් වංශලද? බට ගාලා ඕම ඉන්නවා. ඈට කට්ටෙන් යන්නත් පුතෝ ඇස්පිල්ලම් ගන්න. හරියටම හරි කිසිම දෙයක් කරන්න වෙන දේ බලන් ඉන්නවා. දැන් රාත්ද? එතකොට දැන් ICU එකේ ඉන්නේ ඔක්කොම රාතන් වංශලා ලෝකේ. එහෙම නැහැ. ඒක අනාගාමී කෙනෙකුටයි ඒක ගැලපෙන්නේ මේ වෙන දේ බලන් ඉන්න එක. අපිට කරන්න එකක් තියෙනවා. වඩන් දෙකක් තියෙනවා, පුරුදු කරන් දෙකක් තියෙනවා. දැන් බලන්න පුතා, දැන් කරන්න ලෝකෙ මොකවත් නැහැ, කෙරෙන්න අරින්න තියෙන්නේ, කෙරෙන දේ බලන්න ඉන්න තියෙන. හරි, ඒකට එකඟයි කියමුක අපි. හරි, ඒකට අපිත් එකඟයි. දැන් ඒ එකඟ වෙච්ච එක දැන් අපි පුරුදු කරන්න එපාය. දැන් අපි කරන්න නැතුව කෙරෙන්න අරින්න දේ බලන්න ඉන්නවා. කෙරෙන්නේ මොකද්ද කියලා කවුද දන්නේ? දැන් ලෝකෙ කෙරෙන දේ දැනගන්න එපාය. දැන් මම මොකවත් කරන්නේ නැහැ ලෝකෙ. මොකවත් කරන්නේ නැත්තම් කෙරෙන දේ බලන් ඉන්න පায়ে මොකද්ද කරන්නේ කියලා මම දන්නේ නැහනේ. එතන මම මොනවද කරනවද බලන් ඉන්නේ. ඒක දැනගන්න මම අහන්න පায়ে. දැන් හාන එකක් මම කරන්න පায়ে. ශ්‍රවණය කරන්න පায়ে. ඒ කරපු දේ හරියට තේරුම් ගන්න පায়ে. ඒ තේරුම් ගත්ත දේ මගේ ජීවිතේ මම පුරුදු කරන්න පায়ে. එතකොට මේක දැනෙන්නේ මෙහෙම එකක් තමයි වෙන්නේ ලෝකේ කියලා. දැන් විපස්සනා මම වඩලානේ. විපස්සනා පුරුදු කළානේ. කොයි කෙරෙන දේ බලන් ඉතපු කෙනා කරනදී බලා පිටු කෙනෙක් නැහැ, කරන කෙනෙක් නැහැ ඉන්නේ. එහෙනම් එක එක්කෙනාට සාපේක්ෂව ගත්තාම, එක එක පළවලට සාපේක්ෂව ගත්තාම ඒකට තියෙන ධර්මය වෙනස්. මම ගන්න ඕනේ රාතේකට තේරෙන එකක් නෙමෙයි, හමුම පුතුජනෙකුට තේරෙන එකක් මම ගන්නයි. ඒක තමයි මට ගැලපෙන්නේ. මම ගන්නවා ගෞතම බුදුහාමුදුරන්ට තේරෙන එකක්. ඒක තේරෙන්නේ තවත් බුදුවරයෙකුට. මෛත්‍රී බුද්ධ සාසනෙට ගිහලා කිව්වම උන්වහන්සේට තේරෙනවා. අන්න කාශ්‍යප බුදුහාමුදුරන්ට ගින් කිව්වම උන්වහන්සේට තේරෙනවා. හැබැයි මට තේරෙන්නේ ඇයි මම බුදු වෙලා නැනේ. එහෙනම් මම ගන්න ඕනේ මොකද්ද? අර කොසල් රටෙන් ආවේ තරුණය අවුරුදු 20ක් බණවේ. අන්න එයින් එකක් ආ ගන්නවා මං. ඒක මට ගැලපෙයි. මමත් ඉන්නේ කොසල් රටේ තරුණාගේ තැන. ඒක මට තේරිලා නැනේ. දැන් කෙනෙකුට කියනවා මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැත්නම් ආම්ඳුනේ. එතකොට අර මිනිස්සු මට බයින්නේ ඇයි දන්නේ නැහැ. නැහැ, ඒක මේ දැනෙන බව දැනගෙන 100න් ඉන්න. හාමුදුරනේ 100න් හිටියා මේ හොඳට හැයනවනේ. එතකොට ඌට ගහන්න හිතෙනවනේ. ගහන්න එපා. මෛත්‍රිය වඩන්න. හාමුදුරනේ මෛත්‍රිය වැඩුවට මේකම ඇඟ කකියනවනේ. පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. දැන් මේ මනුස්සයා කෙරෙන එක බලන් ආවේ. දැන් මේ මනුස්සයා රට පැටිය ඔක්කොම දැන් වැඩිපුර කරන්න තියෙනවනේ. 100න් දැනගත්තා මේ මනුස්සනේ මේව මතක හිටිනවා. නිතරම මතක් කරනකොට තරහා යනවා, ඇඟ වෙවුලනවා. ඒ මනුස්සර මෛත්‍රිය කියලා වෙනම එකක් වඩන්න ඕනේ, කන්තිය කියලා වෙනම එකක් පුරුදු කරන්න ඕනේ. බැරි වෙලා ළඟ හිටියොත් ගාන නිසා ඈත්ලා ඉන්න ඕනේ. දැන් මේ මනුස්සයා කරන තැනනේ ඉන්නේ. කො කිරණ එක. කිරණ එක අතුරුදා. ඇයි? එයා අනාගාමී උන්නේ නැහනේ. ඒ නිසා එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ මොනවද? බයිනවා. බැනුම් හැයනවා. අකුසලයක් ගෙවෙනවා. එතකොට නම් මේ තරහා යන්නේ. එයාට ඒක තමයිලු තේරෙන්නේ. බයිනකොට බයින බව 100න් ඉන්නපා. මෛත්‍රිය වඩන්න එපා. ඉවසීම පුරුදු කරන්න එපා. ඈත් වෙන්න එපා. අකුසලයක් ගෙවෙනවා සන්තෝෂ වෙන්න. දැන් පුතා මෛත්‍රිය වැඩුවද නැහැ? ඉවසීම වැඩුවද නැහැ? ඈත් වුණද නැහැ? එයාට අනතුරක් වුණද නැහැ? නිවුණා. එයාගේ නිවීම තියෙන්නේ ඔන්න ඔතන. ඒක කොසල් රටේ තරුණයට කියපු කතාවක්. ඒක කොහොමද ඒක අපට ගැලපෙන්නේ නැති? හරියට ගැලවයි. මම ඉන්නේ එතනනේ. මම ඉන්නේ එතන. දැනුම් හැයෙනවා, අකටයුතු දේවල් වෙනවා, අපහාස කරනවා, අකුසල ගෙවෙනවා. ඕන් අකුසල ගෙව නැටි. ඔච්චරයි දැනගන්න තියෙන්නේ. නෑ, මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නෑ. කෙරෙන දේ බලන්න ඉන්න. කෙරෙන දේ බලන්න ඉඳන් අඟුක වෙවුලනකොට තරහයි. කොහොම දැනිනවද මේ මිනිස්සයා? ඇයි කෙරෙන දේ තුල අර නිවීම නෑ. ඒක අනාගාමී කෙනෙකුට තේරෙන එකක්. ඒක නිරෝධ සමාපත්තියට තේරෙන එක. අපට කිව්වම් පුතා අපි නිරෝධ සමාපත්තියේ නෑනේ. පුද්ගලයේ සත්‍යයක් නෑ ලෝකයේ. ඕක පුරුදු කරන්න. පුද්ගලයේ සත්‍යයක් නෑ. ටිකට් කරලා බලන්න ඉන්න කොන්දොස්තරලිය. කොන්දොස්තර බලන්න මොකද මම රවන්නේ? රුපියල් 8යි ටිකට් එක 10යි දෙලා දෙක දුන්නේ නෑ මෝ. අර දෙක දෙනකම් අර උදියා රවනවා. දැන් පුතා පුද්ගලයේ සත්‍යයක් නැතුද මේ ඉන්නේ? කොන්දොස්තර බලන්න යනකොට මේ මනුස්සයා රවනවා. එනකොටත් රවන. මොකද මාත්‍ය? ඉතුරු සල්ලි දුන්නේ නෑ. හරි, ඉතුරු සල්ලි අරගෙන මං එංගලන්තේ යන්නේ නෑ. බයිනකොට දෙන්නම්. එතකොට දැන් මේ මනුස්සයා කොයිද බයින්නේ? දෙනකොට බයිනවා. කොහොමද මේ මනුස්සයා කොච්චරේ? කොන්දොස්තර කෙනා මේක අරගෙන මං එංගලන්තේ යන්නේ නෑ. බයිනකොට දෙන්නා මිනිස්සු කියලා කියනවා. කොතනින්ද බයින්නේ? දෙනකොට බයිනවා. ඒක මේ මනුස්සයා මේක ගන්න නැතුව බයින්නෙත් නෑ. රුපියල් 8ට අරන් තින ටිකට් එක 150ක දුර ගියත් මේ මනුස්සයා බයින්නේ නෑ. අර දෙක දෙනකම්. දැන් මේ මනුස්සයාට පුද්ගලයේ සත්‍යයෙන් නැතුව ඉන්න එක පුරුදු කරන්න පුළුවන්ද? එහෙම එකක් වැඩෙන්නේ නෑ. එහෙම වඩන්න බෑ මේ මනුස්සයාට. ඇයි? පුද්ගලයේ සත්‍යයක් නැති එක පුරුදු කරන. එහෙම නැත්නම් පුද්ගලයේ සත්‍යයක් නැතුව ඉන්නවා කියන එක නිරෝධ සමාපත්තියට අදාළ එකක්. අර මනුස්සයා රුපියල් දෙකට මේ වෙවුලනවා තරහා ගිහිල්ලා. මේ මනුස්සයාට පුළුවන් ද පුද්ගලයේ සත්‍යයෙන් නැතුව ඉන්න? මේක පුතාර ට්‍රැක්ටරේ තියෙනව නේද? පිටිපස් ඉස්සර අරෝද දෙකක්. අර ලොකු තඩි රෝදේ. ඒක අරන් ගිහින් ටීවිල් එකටයි කරනවා. දැන් ත්‍රිවිල් එකට වරත් දෙනවද? ඕම් එකක් මේ වෙලා තින්නේ. අර අනාගාමී එකක් නිරෝධ සමාපatti එකක් කරලා පුදුජන මනුස්සයර නට්ටක දාලා ඉර කරනවා. අර රෝදි දැක්කම වීල් එකට වඩා උසයි. කවදාවත් ඇක්සිඩන්ට් නැයි රෝදිටයි වදින්නේ වානාවිල. ඕම් එකක් තමයි මේ ලෝකේ වෙලා තින්නේ. අර ඉස්සෙල්ලා අපි කිව්වා වාගේ වතුර බෝතලයක් තියෙනවා. සාක්කන ආන්ද්‍රෝ වතුර බෝතලයක් තියෙනවා. සන්තෝසයි. ආන්ද්‍රෝ වතුර කෝප්පයක් තියෙනවා. සන්තෝසයි. හැබැයි බීලා ඉවර වෙලා හාමුදුරුවෝ වතුර කෝප්පයක් තියෙන අනිමයිලම කෝ ඇඟේ තියෙන්නේ. එහෙම කියනවද? එහෙම කියන්නේ නැහැ. වතුර බෝතලේ බීලා ඉවර වෙලා කවුරු ආවිල්ලා කියනවා සාමාන්‍ය මට වතුර බෝතලයක් තියෙනවානේ කෝ ඒක මේ ඇඟේ තියෙන්නේ. එහෙම කියනවද? එහෙම කියන්නේ ඇයි? බිව්වට පස්සේ වතුර බෝතලයක් තියෙනවා කියන සංකල්පේ නැහැ. වතුර කෝප්පයක් තියෙනවා කියන සංකල්පේ නැහැ. ඒක කය බවට පත් වෙලා දැනුත් වතුර බෝතලේ තියෙනවා. කයි තියෙන්නේ ඒක මම බවටපත් වෙලා ඒක මම දැන් වතුර වෙනම මම වෙනම ගන්න පුළුවන්ද බෑ ඒක මම ඒ නිසා වතුර බෝතලයක් තියනවා කියන එක නෑ යාට හැබැයි සාක්කුවේ තියෙන තාක්කල් පරම්පර ආ වතුර බෝතලයක් තියනවා මට ඒක පෙන්නනවා ඇයි ඒක වෙනම තියෙන්නේ දැනුම කියන්නේ අර සාක්කුවේ තියෙන වතුර බෝතලේ වගේ ඒක වෙනම තියෙන්නේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ කයේ තියෙන වතුර වගේ නාරවල් වල ලේක මිශ්‍ර වෙච්ච වතුර වගේ ඒක වෙනම නෑ ඒක ප්‍රත්‍යක්ෂයි. අද අපේ පුතුජන ලෝකේ ජීවත් වෙන වතුර බෝතලේ සාක්කුවේ තියාගෙන අරන් පෙනා වතුර බෝතලයක් තියෙනවා. දීපු මනුස්සයම පෙන්නන්නයි පෙන්නන්න දෙයක් නැහැ. ඒ වතුර බෝතලේ මේ මනුස්සයාගේ කය. ඒක බවට පත් වෙලා. දැන් වතුර බෝතලේ බීලා වරලා නාරවල වල වතුර බෝතල ගන්න පුළුවන්ද? බෑ. එයා බවට පත් වෙලා. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඔන්න ඕක. කෙනෙක් යමක් කියනවා මට ඒක හැයෙනවා. ඔතන තමයි දෝෂේ තියෙන්නේ. යා තාම මේ මාර්ගේ යන්නේ. ඇයි? මාර්ගේ යන කෙනාට ලැහෙන්නේ. නිරෝධ සමාපත්තිය කෙනෙකුට කියලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට අරුණාංශය බයිනවා. ඔබ වහන්සේට ඇහෙනවද? ඒ බැනුම මම තමයි. ඒ අකුසලයේ මම තමයි. මමම අකුසලයක් වශයෙන් ක්‍රියාත්මක වුණා. ඒ අකුසලයේම දැන් ඒ බැනුම බවට පත් වෙලා. මම මේ බැනුම නම් ඇයින කෙනෙක් ඉන්නවද නැහැ. ඒ නිසා උන්වන්සි පිටිපස්සේ බලනවා. අන් කවුරුත් නැහැ. කාටද දන්නේ මේ මනුස්සයා බයින්නේ කියලා හොඳට බලනවා මොන දියා. මේ පැත්තට තමයි පිටිපස්සේ කවුරුත් නැහැ. ඇයි පුද්ගලයේ සත්‍යයක් නැහැ. නමුත් අපට බයින්නකොට අපට තරහා යනවා. ඇයි? ඇයින කෙනෙක් ඉන්නවා. ඇයින කෙනෙක් ඒකේ මාර්ගය යනවා යා. පේනව නෙමෙයි. පේන්නේම මම. මාවයි පේන්නේ. පුද්ගලෙක් ඉන්නවද නැහැ. සත්‍යයක් නැහැ. දැනෙනවා ඒ දැනෙන දේ දැනගන්නවා ඒ දැනීමම මම ඒ දැනීමම මම පුද්ගලයේ සත්‍යයක් නෑ සිතෙනවා කියලා කියන මාර සිතවිලි එන්නේ ආම්දුර තනියෙන් ඉන්නකොට ගල් පැලෙන දේවල් හිතෙන්නේ මට නිකන් අර කාටුන් වාගේ වයි හිතෙන්නේ නිකන් එහෙමද ඇයි ඒ හිතෙන්නේ එයා තාම මාර්ගය යන නිසා ඒ සිතවිලිම මම හැම චෛතසිකයක්ම මම සිතම මම දැන් යට හිතෙනවද නෑ පුද්ගලයේ සත්‍යයක් නෑ මේක නිරෝධ සමාපත්තිය කෙනාට තේරෙනවා. එයා ජීවත් වෙන්නේ ඒම නිසා. එයාට ඊගෙන කියන්න දෙයක් නැහැ. ඒක දන්නවා. ඇයි? එයාම එතන ඉන්න නිසා. හැබැයි මේක පුදුජන කෙනෙකුට කිව්වාම මම බලනවා මිනිස්සු දන්නවා මෙයා ඇඩ්මිට් කරන්න වෙයි වාගේ. ඊට වඩා අද වෙනස්. ගෙදර මිනිසුන්ට පේන්නේ මෙයා නිරෝධ සමාපත්තිය ඉන්නව නෙමෙයි. මෙයාට ලෙඩක් බෝ වේකින් එනවා. ලඩා බෝවිගෙන එනවා. ඇයි? එයාගේ ඇසිරින් රටාව ඉරියව් ඔක්කොම ගෙදර මිනිසුන්ට තේරෙනවා. මෙයා මානසික ලෙඩෙක් කියලා. ඒකයි අපි අර වැඩි එක අඩු කෙනාට වරත් දෙන්නේ නැහැ. අඩු එක වැඩි කෙනාට වරත් දෙන්නෙත් නැහැ. ඒ අයට ගැළපෙන එක අපි වඩන්නට ඕනේ. පුතුජන කෙනා නිතරම වඩන්න ඕනේ පුතුජනෙකට ගැළපෙන එක. සෝතාපන්න කෙනා වඩන්නට ඕනේ සකෘදාගාමීකට ගැළපෙන එක. සකුදාගාමි කෙනා වඩන්න ඕනේ අනාගාමීකට ගැලපෙන එක. අනාගාමි කෙනා වඩන්න ඕනේ නිරෝධ සමාපත්තියට අදාළ එක. අද මොකද වෙලා තියෙන පුතුජන කෙනා අනාගාමීක වඩනවා. පුතුජන කෙනා නිරෝධ සමාපත්තියක පුරුදු කරනවා. ගෙවලුත් අවුල් වෙලා වැඩකොළුත් අවුල් වෙලා ඒ මනුස්සයා රොබෝ කෙනෙක් වගේ ඕම හිටගෙන බලන් ඉන්නවා. ගිනි යව්වේ. ඇව්වාම කෙනා ඕම තමයි රාතන් වංශලා බලන් ඉන්නේ. ඒ මිනිස්සරේ අරන් ගිහලා ඇඩ්මිට් කරලා දන් වලක් දාන ප්‍රතිකාර. එයා මානසික ලෙඩේ. මාර්ගයේ හරියට වඩන කටිර මානසික ලෙඩ ඇදෙන්නේ ආතතියක් ඇදෙන්නේ. ඒ මනුස්සගේ මනස කොච්චර නිරෝගිමත්ද කියලා ගන්න මේ ලෝකේ නිරෝගිමත්ම තැනේ පළවෙනියා මාර්ගයේ වඩන කෙනා. පැහැදිලි මනස හැමදේම දන්නවා. ඔළුව අවුල් වෙන්නේ නැහැ. එයාගේ ඔළුව තමයි හරියට වැඩ කරන්නේ. එයාගේ ඔළුව හරියට වැඩ කරනවා. ඇයි එයා හරියට දකින්න හැමදේම? ගොඩාක් සංසුන් වෙන්න කෙනා. පැහැදිලි මනසින් ඉන්න කෙනා. නිවැරදිව තේරුම් ගන්න කෙනා. හරියට උත්තර දෙන කෙනා. හරියට සිතන කෙනා. ඒ සිතන දේ හරියට ක්‍රියාත්මක කරන කෙනා. දැන් මෙයා මානසික ලෙඩදින නිරෝගීමත්ම කෙනා. දැන් අපි මාර්ගය යනකොට ඔළුව අවුල් වෙනවානේ. මානසික ආතතිය වැඩි වෙනවනේ. ප්‍රශ්න වැඩි වෙනවනේ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? අපි හරි දේ නෙමෙයි වඩන්නේ. වැරදි දෙයක්. ඒක නේම ප්‍රශ්න ඇති වෙන්නේ. ඔළුව අවුල් වෙච්ච කෙනාටත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුන්නම ඔළුව හරි වෙනවලු. නිවැරදි වෙනවලු. ඇයි? ඒක දුන්නාම ඒක හරි යනවා. හැබැයි හොඳට ඉන්න කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගය දුන්නම මේ මනසේ තියෙන මානසිකත්වයත් අවුල් වෙලා. විකෘති වෙලා. ඒ මනස දැනුයි ආතතියටපත් වෙලා නේ. එහෙනම් ඒකේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදි. එයා වඩන ක්‍රමවේදය වැරදි. එයාගේ ප්‍රතිපදාව වැරදි.